අපි දැක්ක අධ්‍යාපන ඇමතිවරයා සමහර විට අධ්‍යක්ෂීම් අඩු හින්දා වෙන්න ඕනි යම් යම් ප්‍රකාශ නිකුත් කරා. සල්ලි ගන්න එපයි කියලා. හරියට විදුහල්පතිවරු හොරු වගේ කතා කරේ. හැබැයි එහෙම මාධ්‍යයට කියලා චක්‍රලේඛනේ වුණා දැන් මුදල් එක්කව කරන්න පුළුවන් කියලා. ඒ චක්‍රලේඛනේ යම් වෙනසක් පළාත් සභාවට කරන්න ඕන නම් ඒක අපිට පළාත් සභාව තුල කරන්නත් පුළුවන්. එහෙනම් කාටවත් මේ අධ්‍යාපන පළාත් පාසල් සම්බන්ධව බලපෑමක් කරන්න බෑ. මේක මේ අධ්‍යාපන ඇමතිතුමාටත් එක්ක. එතුමා යම් කිසි ජාතික ප්‍රතිපත්තියක් හදනවනම් පළාත් සභාවත් එක්ක කතා කරලා එකගතාවයකට ඇවිල්ලා ක්‍රියාත්මක කරන්න පුළුවන්. නැත්නම් ඒකටත් මම උසාවි යනවා අපේ අයිතිවාසිකම් වෙනුවෙන්.